නීතිපති දෙපාර්තමේන්තුව ඇවිල්ලා අපිට කිව්වේ මේක දැන් ඇරෙස්ට් කරන්න සිද්ධ වෙනවා මේ ඔක්කොම මේක ක්‍රිමිනල් බ්‍රහස්පතින්දා වෙනකොට අත්අඩංගුවට ගන්නවා කියලා සියලුම. නමුත් ඒ බ්‍රහස්පතින්දා පරක්කුණ ගත්තේ නැහැ. අපි නැවත ප්‍රශ්න කරා කො අත්අඩංගුවට අරගෙන නැහැ නේ කියලා. ඒතර නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා තවම දෙමළ පරිවර්තනය ඇවිල්ලා නැහැ මේකේ. මොකද ඉන්ඩයිට්මන්ට් එකට පැමිණිලා මේව කරන්න. ඒක දැන් අද එකහමාරට හම්බ වෙනවා දවල්. ඊට පස්සේ අද හවසට නැත්තම් හෙට උදේට අත්අඩංගුවට ගන්නවා. ඒ බදාදාත් ගියා. අනිත් අඟහරුවාද අපි ඇහුවා. එතකොට කිව්වා මේක ක්‍රිමිනල් ඇයිවා මේක සිවිල් කිව්වා ඒක. එන අත්අඩංගුවට ගන්න ඔක්කොම කරලා ට්‍රාන්ස්ලේෂන් උත් ගහලා ක්‍රිමිනල් එක සිවිල් වුණා. ඒ වගේම මෙතෙන්දී අධිපති දෙපාර්ට්මන්ට් එකව උන්ට විශාල බලපෑම් එනවා කියලා එක්තරා ඇමතිවරේ. අය අනිත් ඇසියෙමද කිව්වා අද දවසේ විතරක් දුරකථන ඇමතුම් 7ක් ඇවිල්ලා තියෙනවා බලපෑම් කළා මේක අත්අඩංගුවට ගන්න ඉපැයි කියලා.